මේක එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවකුත් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවකුත් නෙමෙයි. එහෙනම් එක්සත් ජාතික පක්ෂ මිනිස්සු ඕනට වැඩි නටන්න ඕන නැහැ. අපි නැතුව කරගෙන යන්න බෑ. අපි නැත්තම් සුමානෙන් දොයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පස්සේ ભેද වෙලා වැඩ කරලා පළක් නැහැ. අපි ભેද වෙලා ඡන්ද කරලා පරදුනොත් දැන් තමුන්ලාසල් පෙරුණා පහුගිය මාස දෙකේ මොකද වෙන්න වැඩි කියලා. එක්සත් ජාතික පක්ෂයේ තිබුණ එකම චෝදනාව මොකද? දින 100ේදී අමුණුගම් මහත්තයා රස්සා 100ක් දීලා තියෙනවා. මේ යෝධයාට අවුරුදු 5ක් දුන්නොත් මොනවා වෙයිද දන්නේ? මට පුද්ගලිකව ටෙලිෆෝන් කරලා කිව්වා අපි ඔබතුමත් එක්ක කිසි තරහක් නැහැ. නමුත් අපේ මිනිසු කියනවා මෙයා ආවොත් අපිට රස්සා හම්බ වෙන්නේ නැති වෙයි. ඒගොල්ලොත් මන් දන්නේ නැති මිනිසු නෙමෙයිනේ. අපිත් ඔය සෞපකාරයක් කාලා තියෙනවා. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම එක්කහුව වෙලා මේ එන අවුරුදු 5 තුල ප්‍රාදේශීය පරිපාලනය අපේ අතට අරගෙන දිගු ගමනක් යන්න ඕනේ.